ප්‍රඥාවෙන් විමසගෙන යද්දී ඇතිවන අවබෝධයෙන් ඔන්න ඔය විදිහට තමයි කියනවා පෙනෙන්නේ. ඔන්න දැක්කද දැන්? එවනම් කවුද මේ පුතජන කෙනෙක්ද ආර්ය ශ්‍රාවකෙද්ද? ආර්ය ශ්‍රාවකයා. ඔබ කවුද? පුතජනද ආර්ය ශ්‍රාවකද? ආර්ය ශ්‍රාවක. කවුරු හරි කිව්වොත් නෑ ඔබ පුතජන කියලා. එතන මොකද්ද ඔබ කියන්නේ? පිස්සුද කියලා අහන්නේ යාගේ. මොකද හේතුව? අපි ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙන්නේ අනුන්ගෙන් ටයිටල් ගන්න නෙවෙයිනි. අපි ආර්ය ශ්‍රාවක බවට පත් වෙන්නේ මොකද? බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල නොසෙල්වෙන ශ්‍රාවකෙක් වෙන්නයි. එක එක්කිනාට ඕන හැටියටද? නෑ. මේ නිසා අන්නිබඳු ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙච්ච කෙනා තමයි යෝනිසෝ මනසිකාරය දෙමින් ඒ කිව්වේ නෝනින් විමස විමස බලනවා. මේ ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන නෝනින් විමස විමස බලනවා. එතකොට බලන්න මේ භික්ෂුණීන් වහන්සේලා එහෙනම් භාවනා කරලා තියෙන මොකද්ද? අනිත්‍ය භාවනාව කරලා. දැන් මේක කියනොත් අපි භාවනා කරගෙන යනකොට දෙවුරු ඇවිල්ලා මල් මාල දානවා දැක්කා. තියෙනවද එහෙම ඒවා? අපි භාවනා කරගෙන යනකොට මොනවද පෙවුනේ කියලා මේ නන්දක රහතන් වහන්සේ අහනවද? නෑ. මොනවද දැක්කේ කියලා ඇහුවද? ආන්න දැක්කනේ. දැක්කනේ ධර්මයේ. එතකොට ඊළඟට එහෙම අනුමෝදන් වෙලා ඊළඟට අහනවා නන්දක රහතන් වහන්සේ භික්ෂුණීන්ගෙන් හොඳයි. එහෙමනම් කියන්න බලන්න ඇසට පෙනෙන රූප නිට්ටයද අනිත්‍යද කියලා. එතකොට කියනවා ස්වාමීනි රූපත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආයිති. ඉබඳු දෙයක් මම මාගේ මාගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. ඒක වැරදි කිව්වා. ඊළඟට කිව්වා එහෙනම් කියන්න බලන්න කනට එන ශබ්ද නිට්ටිද අනිත්‍යද කියලා. ඉතින් කිව්වා ස්වාමීනි කනට එන ශබ්දත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කිව්වා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් අයිති. ඒබඳු දෙයක් මම මාගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. ඊළඟට එහෙනම් කියන්නේ නාසයට දැනෙන ගඳ සුවඳ ගැන ඒවා නිට්ටිද අනිත්‍යද? ඉතින් භික්ෂුණීන් පිළිතුරු දුන්නා ස්වාමීනි ගඳ සුවඳ අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආයිති. ඒබඳු දෙයක් මම මාගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. ඊළඟට ඇහුවා දිහා කියන්න දිවට දැනෙන රසේ එහෙනම් නිට්ටෙද අනිත්‍යද? ඉතින් කිව්වා ස්වාමීනි රසයත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආයිති. ඒබඳු දෙයක් මම මාගේ ආත්මය කියලා සැලකුවොත් හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. එහෙනම් කියන්න කායට දැනෙන පහස නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. කායට දැනෙන පහසත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආයිති. එය මම මාගේ ආත්මය කියලා සැලකුවොත් ඒක හරිද කියලා ඇහුවා. ඒක වැරදි. ඊළඟට ඇහුවා එහෙනම් කියන්න මනසට සිටින අරමුණු නිට්ටිද අනිත්‍යද කියලා. පිළිතුරු දුන්න භික්ෂුණීන් වහන්සේලා ඒ අරමුණු අනිත්‍යයි කියලා.

නැවත බොජ්ජංග. ආරි සත්‍ය අවබෝධයට උපකාර වන විදියට සිහිය වඩන්න ඕන. ඒ තමයි හිතට විවේක නීවරණ ධර්ම යටපත් වෙලා හිතට විරාගයේ, ඒ කියන්නේ නොවැල්ම ඇති වෙන හැටියට, ඇල්ම ඇති නොවෙන්න නම් යථා භූත ඥානය ඇති වෙන්න ඕන. යථා භූත ඥානය ඇති වෙලා නොවැල්ම ඇති වෙන හැටියට, ඇල්ම නිරුද්ධ වෙන ආකාරයට සිහිය වඩන්න ඕනේ. ඒක සති සම්බුද්ධංගය. යෝනිසෝ මනසිකාරේ දියුණු කරන්න ඕනේ. අනිත්‍යදී අනිත්‍ය වශයෙන්, දුක්දී දුක් වශයෙන්, අනාත්මදී අනාත්ම වශයෙන් අවබෝධ වන ආකාරයට යෝනිසෝ මනසිකාරේ යොදන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ඉලක්ක කරගෙන ඒක ධම්මවිචේ සම්බුද්ධංගය. ඊළඟට වීරිය වඩන්න ඕන. ආරි සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන තමන්ගේ හිතේ නීවරණ යටපත් වෙලා හිත විවේකීටපත් වෙලා යථා භූත ඥානය ඇති වෙලා කලකිරීමක් ඇති වෙලා නොවැළී ඇල්ම නිරුද්ධ වෙන ආකාරයට වීරිය පවත්වන්න ඕනේ. ඒක විරිය සම්බොජ්ජංගය. එතකොට හිතේ ඇති වෙන සමාධිය නිසා ඇති වෙන ප්‍රීතිය තියෙනවා. එයා ප්‍රීතිය තුලත් දකින්නේ මොකද්ද? අනිත්‍ය, දුක, අනාත්මදේ. අන්නේ විදියට ප්‍රීතිය තුලත් ආර්ය සත්‍ය අවබෝධ වෙන ආකාරයට ප්‍රීතිය වඩන්න ඕනේ. ඒක ප්‍රීති සම්බොජ්ජංගය. එතකොට එයාගේ කය සැහැල්ලු වෙනවා, හිතත් සැහැල්ලු වෙනවා. එතකොට යා චතුරාර්ය සත්‍ය අවබෝධයට උමනා කරන ආකාරයට යා සැහැල්ලුවට වසඟ වෙන්නේ නැතුව, සැහැල්ලුවට මුලා වෙන්නේ නැතුව, මේ සැහැල්ලු බවත්, සැහැල්ලු බව තුලත් යා දුක දකිනවා, දුක්ඛ සමුදය දකිනවා, දුක්ඛ නිරෝධය දකිනවා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ආරි සත්‍ය දකින හැටියට සැහැල්ලු බවක් දිනු කරනවා. එතකොට ඒක පස්සද්දි සම්බුද්ධංගේ. යා චිත්තීකාග්‍රතාවේ දිනු කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට යොමු වෙලා. ඒක සමාධි සම්බුද්ධංගේ. සමාධිය තුලත් යා ඒ විදිහට වඩනකොට උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවට යා අහුවෙන්නේත් නැහැ. උපේක්ෂාවත් යා වඩනවා චතුරාර්ය සත්‍ය අවබෝධයට අංගයක් කරිට. එතකොට යාගේ ජීවිතය තුල සියලු කෙලෙසුන් ප්‍රහාණය වෙලා උතුම් වූ අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා ඔන්න නන්දක රහතන් වහන්සේ ධර්ම දේශනා කළා. ඉවර වෙලා ඊට පස්සේ කිව, හරි එහෙනම් නැගිනිවරුනි යන්න කිව්ව. දැන් දේශනාව සම්පූර්ණ කළා. අහම් පැතුවේ නෑ. දැන් මේ දේශනාව හේතු කරගෙන මෙසේ මෙසේ මෙසේ නොවේවා, මෙසේ මෙසේ වේවා, මුකුත් පැතුවද? යන්න කිව්ව. දැන් හරි කිව්වා. එතකොට මේ භික්ෂුණීන් වහන්සේලා මොකද කළේ? වන්දනා කළා, පිටත් වුණා. පිටත් වෙලා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළාම බුදුරජාණන් වහන්සේත් වදාළ, "හා හරි, එහෙනම් යන්න කිව්වා." එතකොට භික්ෂුණීන් වහන්සේලා පිටත් වුණාම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියනවා, "පින්වත් මහණෙනි, පොය දවසේ හඳෙයි, පොයට කලින් දවසේ හඳෙයි වෙනසක් තියෙනවද කියලා." තියෙනවද නැද්ද? පොය දවසට කලින් හඳ දැක්කහම මොකද්ද හිතෙන්නේ? අද හඳ පොයට කලින් දවසේ අද සම්පූර්ණ නෑ. ඒ හඳේ අඩුව පේනවා හඳ දකින්නකට. අනිත් වගේ කිව්ව, අද මේ භික්ෂුරීන් පින්වත් නන්දකයන්ගේ දේශනාව අහලා බොහොම සන්තෝෂ වුණා තමයි. නමුත් කාරණේ සම්පූර්ණ වුණේ නැහැ. නන්දකට එන්න කියලා කිව්වා, "පින්වත් නන්දක, ඔබ හෙටත් ඒ භික්ෂුණීන්ට අවවාද කරන්න ඕන. ওই විදියටම දැන් අද කියපු බණ ওই විදියටම හෙටත් කියන්න ඕන" කිව්වා. "ඒ මොකද?" "ඈ එන එහෙම කද එහෙම කියන්නේ හෙටත් කියන්නේ කියලා ඒකම ඈ ඒ මේකයි මෙහෙමයි උනේ. ඒ භික්ෂුණීන් වහන්සේලා ඒ බණ අහලා අරන් ගියා. දාලා ගියේ නැහැ මේ අය වගේ.

රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු බඩ ඇතුලේ තියෙන බන්ධන බඩවැල් කියලා කිව්වේ නන්දි රාගය තියුණු ආයුධය කියලා කිව්වේ ආරේ ප්‍රඥාව ඒ ආරේ ප්‍රඥාවෙන් අභ්‍යන්තරික කෙලෙස් ඔක්කොම කපලා කපලා දාන එකට තමයි ඒ කිව්වේ අන්න එහෙම කෙනා මොකද කරන්න ඕනේ වඩන්න ඕනේ හතක් බොජ්ජංග ධර්ම හත වඩන්න ඕන මොනවද බොජ්ජංග කිව්වේ මොකද බෝධ්‍යංග බෝධ්‍යංග කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වන කරුණු ඒ තමයි සතිය සතිය කිව්වේ එතකොට දැන් සතිය කියලා කියන්නේ මොකද්ද මේ කය ගැන විඳීම් ගැන හිත ගැන නී ධම්ම එකේ නීවරණ පංච උපාදානස්කන්ධ ආයතන චතුරාර්ය සත්‍ය බොජ්ජංග චතුරාර්ය සත්‍ය මේවා ගැන හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්නවා සතර සතිපට්ඨාන සිහිය පිහිටුවනවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ උදෙසා ආනේක සති සම්බොජ්ජංගය ඊළඟට ඔව් නෝනින් මෙනෙහි කරනවා යෝනිසව මනසිකාරයේ යෙදෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධී පිනිස ඒක ධම්මවිචේ සම්බොජ්ජංගය ඊළඟට වීරිය දිනු කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධී පිනිස ඒක විරිය සම්බොජ්ජංග ඊළඟට ප්‍රීතිය දිනු කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධී පිනිස ඒක ප්‍රීති සම්බොජ්ජංගය කායික මානසික සැහැල්ලුව දිනු කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ඒක පස්සද්දි සම්බොජ්ජංගේ චිත්ත ඒකාග්‍රතාවේ දිනු කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ඒක සමාධි සම්බොජ්ජංගය ඊළඟට උපේක්ෂාව දිනු කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ඒක උපේක්ඛා සම්බොජ්ජංගය මේ විදිහට දිනු කරගෙන යනකොට මේ අංග හත අභ්‍යන්තර කෙලෙස් ඔක්කොම කැපිලා ගිහින් ගිහින් ගි මෙයා සම්පූර්ණයෙන්ම නිකෙලස් භාවයටපත් වෙලා අරහත්ත්වයටපත් වෙනවා කියලා ඊට පස්සේ මේ ධර්ම ශ්‍රවණයේ හේතු කරගෙන කියලා දැන් අපිට ඒක නොකියා බෑ ඒ මොකද හේතුව ඒක කිව්වේ නැත්තම් වතුර තියෙනවා කලී නෑ වගේ ඒක තමයි කලී ඒකට තමයි වතුර වැටෙන්නේ දැන් මේක කිව්වා නැගෙනහිරට හරි දැන් යන්නේ කිව්වා ඊට පස්සේ ඔව් වැඳලා ගියා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරාම බුදුරජාණන් වහන්සේ ආ හරි මම යන්න කිව්වා දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා පින්වත් මහණෙනි පොයේ දවසේ හඳ පෑගුවා වගේ කියනවා පොයේ දවසට හඳ පෑවුවට පස්සේ හඳ දිහා බලද්දී පොයේ දවසට කලින් දවස්ද අද කියලා හිතෙනවද? අද මේ පුන්සඳ කියලා හිතෙනවා. අන්න පොයේ දාට පෑයු පුන්සඳ වගේ කියනවා අද. අද මේ භික්ෂුණීන් වහන්සේලා බොහොම සන්තෝෂයටපත් වුණා. ඒ භික්ෂුණීන්ගේ අදහස සම්පූර්ණ වුණා. අන්තිම එක්කෙනා ඒ 500 තුල හිටපු අන්තිම එක්කෙනා සෝතාපන්න වුණා කියලා. එතකොට පැහැදිලිව පේනවා මෙච්චර ඉක්මනට මේ පිරිස ධර්මයේ අල්ලන්න දැන් අපිට මේක තේරෙනවා මොකද කියලා. මොකද හේතුව? ධර්මයේ නාමෙන් අහපු වෙන දේවල් නැහැ. ඊළඟට ධර්මයේ අල්ලගෙන තර්ක විතර්ක ගොඩනගනගෙන ඉඳලා නැහැ. වාද විවාද කර කර ඉඳලා නැහැ. මතකයේ ඉඳලා නැහැ. මොකද කළා තියෙන්නේ? සිහිය පිහිටුවාගෙන විමස විමස ඉඳලා අහපු ධර්මයේ ගැන අවබෝධ වෙලා තියෙන ඒ නිසා දැන් අපි ගත්තොත් මේ විදිහට අපි ධර්මයේ විස්තර කළ දෙද්දි යම් කිසි කෙනෙකුට අවබෝධයක් කරා යන්න නැත්නම් ඒක ධර්මයේ අඩුවක්ද ඒ කෙනා තුළ මනස හැසිරවීමේ අඩුවක්ද? ඔව් චින්තනයේ හැසිරවීමේ අඩුවක් මිසක් ධර්මයේ අඩුවක් නැහැ. ධර්මයේ කියන්නේ සුන්දර දෙයක්. ධර්මයේ තරම් සුන්දර දෙයක් අපට නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සෑම වචනයක් තුළම ජීවිතය අවබෝධ කරගීමේ හැකියාව තියෙනවා.